මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණා. මම ඉංගලන්තේ පවා ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ක්‍රීඩා කරා. නමුත් ඒ කරා කියලා මම මේ දේශපාලනයෙන් කවදාවත් විතැන්නුන්නේ නෑනේ. මට ඒ කරලා ඕනනම් අද අවුරුද්දකට හම්බ කරන සල්ලි ගාන මට එක මාසයකට එක තරඟයකින් හොයන්න තිබ්බා. නමුත් ඒ දේ නෙමෙයි අපේ ජීවිතේ බවට අපි පත් කරගත්තේ. එම නිසා ඒ සියලු දේවල් එක්ක අපි ඒ අපේ දවසින් දවස ලබා ගන්නා වූ අත්දැකීම්, ලබා ගන්නා වූ අවබෝධය සහ ඒ පුද්ගල සහ සම්බන්ධතා තුළින් අපි ඒ ගමන වඩා තීව්‍ර කරගනිමින් වඩා බුද්ධිමත් ප්‍රවේශයකින් ඉදිරියට ආවා. ඒක කවදාවත් වෙනස්ුන්නේ නැහැ. මේ රටේ ඉන්න සුවිශේෂී මාක්ස්වාදී නායකයෙක් වරක් මට වසර 9කට පස්සේ හමුණාම කිව්වා, මම මේ රටේ දෙන්නයි දැකලා තියෙන්නේ. අවුරුදු 10කට පස්සේ මුණ ගැහුණම ඒ දේ ඒ විදියටම සියලු පරාජයන් හමුවේ, සියලු අභියෝග හමුවේ ඒ පුද්ගල ප්‍රකාශනයේ දිගටම පවත්වාගෙන යන එයින් එක්කෙනෙක් තමයි ඔබ කියලා.